You know, the last week I was sharing about the resurrection of Jesus Christ. Ye satye mam bedagata Yesus wahansege navath utpadane gana. Now this is so important. Meka ithamath understanding why Jesus rose from the dead. Ai Yesus wahanse navath utpadane une kene ka e therum ganne ka ithamathma wedagath. Now the CDs are available, last week's CD, so you can get your copy, and also today's copy, because I'm going to continue on the importance of the resurrection and about righteousness. Ye satye CD pate obata miladi gannata puluwan e wage ma ada dawase CD pateyat obata miladi gannata puluwan ada dawase e digin digitama me gana deshana karannata yanawa e navata negitime balaya saha dharmishtakama gana ada dawase uganwannata yanawa. And the Rhapsody of Realities has arrived. Yeah. I recommend that each one of you have at least one copy. Yatate ridmeya me april masete pemina tibena oba obage pota miladi gannata kiyala illa sitena aduma gana ekakwat obatama kiyala potak tibennata awashyai. And meditate on the word that is given to you on a daily basis. Dinapata de wacana e tulin obata peminenawa e menahi karanna. Because it is the word of God that can promote you, that can take you into a higher place. Hallelujah. දෙවියන් වහන්සේගේ වචනයට පමණයි ඔබ උසස් කරන්නට පුළුවන් තවත් එක මට්ටමකට ඉහළට ඔසවන්නට පුළුවන්. You know what your standard of life today, the quality of life that you're living today is according to the word of God in your spirit today. ඔබගේ ජීවිතයේ මට්ටම හැම නැත්නම් ගුණාත්මකභාවය අද දවසේ තිබෙන්නා වූ ගුණාත්මකභාවය රැඳී පැවති තිබෙන්නේ ඔබගේ ආත්මය තුළ තිබෙන්නා වූ දෙවියන් වහන්සේගේ වචනයට අනුව. So if you want a higher quality of life, if you want to advance in life, if you want prosperity and well-being in your life, then you must pay attention to the word of God. ඉතින් ඔබගේ ජීවිතයේ වර්ධනයක් ඔබට දකින්නට අවශ්‍ය නම්, සඵලත්වයක් දකින්නට අවශ්‍ය නම්, ඉදිරියට යෑම දකින්නට අවශ්‍ය නම්, දේව වචනය තව තවත් ඔබ තුලට දමා ගත යුතුයි. There is a prosperity that only God can give. දෙවියන් වහන්සේට පමණක් දිය හැකි සඵලත්වයක් තිබෙනවා. I'm not talking about material prosperity. I'm talking about all round prosperity, well-being in your spirit, in your soul, in your body. මම මේ කතා කරන්නේ භෞතික සඵලත්වයක් ගැන නෙමෙයි, නමුත් ඔබගේ ඒ ශරීරය, ඔබගේ ඒ ආත්මය සම්පූර්ණයෙන්ම සම්පූර්ණ වූ සඵලත්වයක් ගැනයි මේ කතා කරන්නේ. Everything you do is a success, and there's peace that passes all understanding inside of you. Hallelujah. ඔබ කරන්නා වූ සියලු දේ සාර්ථක වෙනවා, සහ ඔබගේ ඇතුළාන්තයේ ඒ මනසට තේරුම් ගන්නට බැරි සමාදානයක් තිබෙනවා. Where no devil is able to put you in trouble. කිසිම යක්ෂයෙකුට බෑ ඔබව අමාරුවට දාන්නට. Hallelujah. Hallelujah. Say thank you Lord Jesus. ඔබ කියන දෙවියන් වහන්සේට ස්තුති. So we looked at the resurrection of Christ last week. අපි බැලුවා ක්‍රිස්තුස් වහන්සේගේ නැවත නැගිටීම ගැන ගිය සතියේ. And I said some important things. මම ඊට වැදගත් කාරණා කිහිපයක් බෙදාගත්තා. I said without the resurrection of Jesus Christ, Christianity has no value. මම කිව්වා ක්‍රිස්තුස් වහන්සේගේ නැවත නැගිටීම සිදු නොවුනනම් කිතුනුවන්ට කිසිම වටිනාකමක් නැහැ. You know, without the understanding of the resurrection, you cannot be a real Christian. E navatha negitime bale api handuna gatte naththam apata saba kitunuwak wennata baha. Hallelujah. So Christianity without the resurrection is not Christianity at all. Navatha utpadane nolabupu e nometi kitunuwek avilla attatama kitunuwek unowei. Uttane, ne? Resurrection is uttane, right? Okay. Romans chapter 1 verse 4. Roma palaveni parichchede 4 vena padaya. Has a very important truth there. Ithamathma wedagath satyatavaya penwa denawa apata. It says, and Jesus, speaking about Jesus, was declared to be the Son of God with power according to the Spirit of holiness, that's by the Holy Spirit, by the resurrection from the dead. ශුද්ධකමේ ආත්මේ ප්‍රකාරයට දේව පුත්‍රයන්න් හැටියට මලවුන්ගේ නැගිටීම කරනකොටගෙන බලයෙන් යුක්තව ප්‍රකාශ කරනු ලැබුසේක. Hallelujah. Hallelujah. You know, the proof of Jesus Christ being the Son of God is the resurrection. Jesus වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයන්න් බවට ඔප්පු ඇවිල්ලා උන්වහන්සේගේ උත්තාන වීමයි. He was not just the Son of Man, he was the Son of God. උන්වහන්සේ මානුෂ්‍ය පුත්‍රයා පමණක් නොවේ දෙවියන් වහන්සේගේම පුත්‍රයානන්. So it was by the resurrection from the dead that he was declared the Son of God with power. මරණයෙන් උත්ථාන වීම කරනකොටගෙන තමයි දෙවියන් වහන්සේගේ ඒ බලයලත් පුත්‍රයාණන් ලෙස හඳුන්වනු ලැබුවේ. This is the Son of God that we worship and adore. මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ව තමයි අද දවසේ අපි නමස්කාර කරන්නේ අගය කරන්නේ. He has overcome death. He has overcome hell and Satan. උන්වහන්සේ මරණය යක්ෂ පාතාලය පරාජය කොට තිබෙනවා. So that anyone who trusts, put their trust in him, shall not be put to shame. උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නා වූ ඕනෑම කෙනෙකු කිසි දවසක ලැජ්ජාවට පත්වෙන්න යන්නේ නැහැ. Hallelujah. Hallelujah. In Romans chapter 4 verse 21 which I looked last week. රෝම 4 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදය 25 sorry. Who was delivered, again speaking about Jesus, who was delivered for our offenses and was raised again for our justification. මෙතන නැවතත් කතා කරන්නේ යේසුස් වහන්සේ ගැන. මේ ස්ථානයේ කියන උන්වහන්සේ වනාහි අපේ වරද නිසා පාවා දෙනු ලැබ අප ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලැබීම සඳහා නැගිටවනු ලැබුසේක. He was delivered, in other words, he was crucified on account of our offenses. අපගේ වරද නිසා උන්වහන්සේව කුරුසපත් කරනු ලැබුවා. So when Jesus was crucified, he was punished for the offenses, for the sins that he did not commit. යේසුස් වහන්සේව කුරුසපත් කරන විට උන්වහන්සේ ඒ කුරුසපත් කිරීම ලැබුවේ ඒ අපගේ තිබුණා වූ පාපය නිසායි. He was not punished for what he did, he was punished for what we did. උන්වහන්සේ කරපු දෙයක් නිසා නොවේ උන්වහන්සේ දඬුවම වින්දේ නමුත් අපි කරපු දේවල් නිසායි. So the cross was a symbol of Jesus, the Son of God, who knew no sin, taking the sins of the whole world. Kurse avila lakunak bavata patuna e kisima paapayak nodattavu Jesus wahanse e paapaya bavata patwima karana. So all human being were punished in Jesus Christ. Itin hama e all human beings were punished on Jesus Christ. Itin hama kitunu hama manushyekuge me polave hama manushyekuge me paapaya Jesus wahanse pita ganu labuwa. Not just Christians, every human being. Kitunu anuge paape pamanak neme sieluma manushya wargayage. So that man will no longer be punished. Chavadratat manushya danduwam nolabana pinisai. Hallelujah. Hallelujah. But then it says, and he was raised again for our justification. උන්වහන්සේ නැවත නැගිටිනු ලැබුවේ අපගේ ඒ අප ධර්මිෂ්ඨ කොට ගන්නා පිණිසයි. ධර්මිෂ්ඨ කොට ගණන් ගන්න පිණිසයි. So it says he was raised from the dead. He was raised on account of our righteousness. උන්වහන්සේ නැවත නැගිටිනු ලැබුවේ අපගේ ධර්මිෂ්ඨ කොට අප ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලබන පිණිසයි. Hallelujah. Hallelujah. So not only were our sins put on Jesus. අපගේ පාප සියල්ල යේසුස් වහන්සේ පිටට දැමුවා පමණක් නොවේ. But his nature of righteousness was put in us. නමුත් උන්වහන්සේගේ ඒ ධර්මිෂ්ඨ ස්වභාවයත් අප පිටට එනු ලැබුවා. And that was declared when he rose from the dead. උන්වහන්සේ උත්ථාන වන වෙලාව තමයි මේ දේ ප්‍රකාශ කරනු ලැබුවේ. So the sovereign Lord made a declaration. ඒ ස්වර්ගික දෙවියන් වහන්සේ ප්‍රකාශනයක් කරනවා. That anyone who believes in what Jesus did on the cross. Jesus wahanse kurusiyedi karavu de kavuru har vishwas karanawa nam. Not only is his sins forgiven. Ohuge paapa kamawa labuwa pamanak nove. But also he is now made righteous in the eyes of God. E wagema deviyan wahansege dæs idirihe ohuwa dharmishta karunu labanawa. Not because he has done any righteous deeds in his life. Ohu e dharmishta kriyawan karala tibena nisa nove. But because of the righteous deeds of Jesus Christ. Jesus wahanse kalavu dharmishta kriyawan nisa. Hallelujah. Hallelujah. So he was resurrected on account of our righteousness. ඉතින් උන්වහන්සේව නැවත උත්පාදනය කරනු ලැබුවේ අපගේ අපිව ධර්මිෂ්ඨ කොට ගණන් ගන්න ලැබුණ පිණිසයි. So this is the biggest thing that happened in the New Testament. මේක තමයි අලුත් ගිවිසුමේ සිදු වුණු විශාලතම ඒ ක්‍රියාව. The righteousness of God being implanted into the spirits of man by God. දෙවියන් වහන්සේගේම ධර්මිෂ්ඨකම දෙවියන් වහන්සේ කරන කොටගෙන මානුෂ ආත්මය තුළ තැන්පත් කිරීමයි. This is not just righteousness, any kind of righteousness. මේක නිකම් සාමාන්‍ය ආකාරයක ධර්මිෂ්ඨකමක් ගැන නෙවෙයි කතා කරන්නේ. It is the righteousness of God. දෙවියන් වහන්සේගේම ධර්මිෂ්ඨකමයි. You know, God is called God because he is righteous. දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේ කියලා අපි කතා කරන්නේ උන්වහන්සේ ධර්මිෂ්ඨ නිසායි. There is no one as righteous as God. දෙවියන් වහන්සේ තරම් ධර්මිෂ්ඨ තවත් කෙනෙක් නැහැ. He is God because he's called God because he's righteous. That's his very nature. උන්වහන්සේට දෙවියන් වහන්සේ කියලා කියන්නේ ධර්මිෂ්ඨකම උන්වහන්සේගේ ස්වභාවය නිසායි. You know what does righteousness mean? මොකද්ද ධර්මිෂ්ඨකම කියලා කියන්නේ? It means that person is right in every way. ඒ කියන්නේ මානුෂ්‍ය කරන්නව හැම ක්‍රියාවක් තුළම ඔහු නිවැරදි. So God is always right. There's nothing wrong in God. දෙවියන් වහන්සේ නිරන්තරයෙන්ම නිවැරදි. උන්වහන්සේ තුල කිසිම වරදකාරීත්වයක් නැහැ. He cannot do wrong. උන්වහන්සේට වැරදි කරන්නට බෑ. His nature is to do right. උන්වහන්සේගේ ස්වභාවයම නිවැරදි දේ කිරීමයි. Hallelujah. Hallelujah. And that very nature of God is now inside of us. ඒ දෙවියන් වහන්සේගේම ස්වභාවය දැන් අපි තුල තිබෙනවා. This is so powerful. මේක ඉතාමත්ම බලවත්. Because if you understand this truth, මන්ද ඔබ මේ සත්‍යතාවය තේරුම් ගත්තොත් it will affect your whole life. ඔබගේ මුළු ජීවිතයම බලපෑමට ලක් වෙනවා. Hallelujah. Hallelujah. Your life will be always forward and upwards. ඔබගේ ජීවිතේ නිරන්තරයෙන් ඉහළටත් ඉදිරියටත් ගමන් කරන්නට යනවා. You will no longer struggle as a Christian. ඔබ තවදුරටත් කිතුණුවෙක් ලෙස පොරබදින්නට යන්නේ නැහැ. You know, today many Christians, they go to church, they listen to sermons, but right through the week they struggle. අද දවසේ බොහෝ කිතුණුවන් සිටිනවා ඉරිදා පල්ලියට එනවා වොන් වචනේ අසනවා නමුත් මුළු සත්‍ය පුරාම වොන් පොරබදින ජීවිත ගත කරනවා. They're struggling with their sin, they're struggling with their sicknesses, they're struggling with their finances. පාපයන් තුල රෝග තුල ආර්ථිකය තුල නිරන්තරයෙන් පොරබදමින් සිටිනවා. Struggling in their relationships. ඔවුන්ගේ සම්බන්ධතාවයන් තුල වොන් පොරබදිනවා. And the Bible says my people are destroyed because of lack of knowledge. බයිබලයේ පවසනවා මාගේ සෙනග විනාශ වන්නේ වචනේ නොදන්නා වූ කම නිසායි කියලා. This is my people are destroyed because of the devil. ඒස්ථානේ කියන්නේ නැහැ යක්ෂයා නිසා මාගේ සෙනඟ විනාශ වෙනවා කියලා. Then says my people are destroyed because they don't pray enough. ඒස්ථානේ කියන්නේ නැහැ ඒ පමණ හරි ප්‍රමාණයට ආඥා කරන්නේ නැති නිසා ඔව් විනාශ වෙනවා කියලා නැහැ. ඒස්ථානේ කියන්නේ දෙවනහන්සේගේ වචනේ නොදන්නා කම නිසා. That knowledge is revelation of God. ඒ දැනගැන්ම ඇවිල්ලා දෙවියන් වහන්සේගේ එළිදරව් වීමයි. There's a revelation that God wants to bring into our spirit. අපගේ ආත්මයට ගෙන එන්නට බලාගෙන සිටිනා වූ එළිදරව් වීමක් තිබෙනවා දෙවියන් වහන්සේට. That is why your church attendance is so important. ඒක නිසා ඔබ සභාවට පැමිණීම ඉතාමත්ම වැදගත් වන්නේ. That you attend, make it a point to attend meetings. ඔබ අනිවාර්ය කරගන්නට අවශ්‍යයි ඒ රැස්වීම වලට සහභාගී වීම. And pay attention as you listen to the word of God. ඔබ දේව වචනේ අසන කල හොඳින් අවධානය යොමු කරන්නට අවශ්‍යයි. You're taking down notes, going back home and meditating upon it. ඔබ notes අරගෙන නිවසට නැවත ගියයින් පස්සේ ඒක මෙනෙහි කරන්නට අවශ්‍යයි. Because that word had to get into your spirit. මන් දේව වචනේ ඔබගේ ආත්මයට ඇතුල් වෙන්නට අවශ්‍යයි. You listen to it, you hear the word and you process it in your mind, you understand it, and then it need to go into your spirit. ඔබ වචනයට සවන් දීලා ඊට පස්සේ ඔබ ඒ මනසට ගන්නා වූ තොරතුරු ඒ සියල්ල ඔබගේ ඒ ආත්මයට ගමන් කළ යුතුයි. The psalmist says, "Thy word have I hidden in my heart that I might not sin against thee." ගීතවලේ පවසනවා ඒ දාවිත්තුමා ඔබගේ වචනය මාගේ හදවතේ මම සංගවාගෙන තිබෙනවා ඔබ වහන්සේට විරුද්ධව පව නොකරන පිණිස. ඉදි හිදින් say I will not sin if I try hard, if I meditate, if I run away from sin. ඔහු කිව්වේ නෑ මම පාපයෙන් පලා දිව්වොත් එහෙමත් නැත්නම් පාපේ නොකරන්නට තදින් උත්සාහ කරොත් මම පාපේ නොකර සිටිනවා කියලා. Thy word have I hidden in my heart. නමුත් ඔහු කිව්වේ මම ඔබ වහන්සේගේ වචනේ සංගවාගෙන තබා ගන්නවා කියලා. Because I've hidden your word in my heart, I don't have to sin. මාගේ හදවතේ ඔබ වහන්සේගේ වචනේ සංගවා තබා ඇති නිසා මම නුඹට විරුද්ධව පව් කරන්නේ නැහැ කියලා කිව්වා. He's speaking about revelation. මේ කතා කරන්නේ එළිදරව් ගැනයි. When that word of God is hidden in you concerning a certain area in your life. ඔබගේ ජීවිතයේ යම් අංශයක් ගැන ඒ යම් දේව වචනයක් ඔබගේ ආත්මයේ සංගවා තිබෙන විට you will not struggle in that area. ඔබ ඒ අංශය ගැන පොරබදින්නට යන්නේ නැහැ. You know why are so many Christians still struggling in their finances? ඇයි බොහෝ කිතුණුවන් ආර්ථිකය තුල පොරබදින්නේ? You know while some others are really enjoying the prosperity of God. ඒ තවත් කිතුණුවන් දෙවියන් වහන්සේගේ සපලත්වයේ හොඳට භුක්ති විඳින අතරතුරදීයි එහෙම වෙන්නේ. Is it because God has favorites? දෙවියන් වහන්සේට ඒ වැඩියෙන් ආදරය කරන විශේෂය ඉන්න හින්දාද? You know, does God bless somebody else and not bless the other? දෙවියන් වහන්සේ එක්කෙනෙකුට ආශිර්වාද කරලා තවත් කෙනෙකුට ආශිර්වාද නොකර ඉන්නවද? No, 1000 times no. නැහැ, දහස් වාරයක් නැහැ. It's because someone has just picked up that word about the provision of God. The Lord is my shepherd, I shall not lack. ese vela tiyena deviyan wahansege sapeyi me wacana yam kenek allagena tibenawa swamin wahanse mage enderaaya mata hingeyak natha kiyannawu eke wacana. He believed in that. The simple truth he has believed. He's put it in his spirit. That's it. e sarala satya vishwasa karala ohuge aathme etulata aragena tibenawa eka thamai sidu vela tibenne. And now that word is working for him. then eka nisa e wacana ohu tula kriya karanawa. He will never lack anything. ohu kisi dawasaka hinga wenta yanne naha. He knows he will not lack anything. ඔහු දන්නවා ඔහුට කිසි දවසක හිඟ වෙන්නට යන්නේ නැහැ කියලා. And if that word is always in his mouth, he doesn't speak lack anymore. ඒ වචනේ නිරන්තරයෙන් ඔහුගේ මුඛයේ තිබෙන නිසා හිඟතාවය ඔහු කතා කරන්නේ නැහැ. He cannot speak lack. ඔහුට කතා කරන්නටත් බැහැ හිඟතාවය. Whatever happens, he cannot speak lack. මොන දේ සිදු වුණත් ඔහුට හිඟතාවය කතා කරන්නට බැහැ. Because it is in his spirit. මන්ද ඔහුගේ ආත්මයේ ඒ සත්‍යතාවය තිබෙන නිසා. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. Hallelujah. Hallelujah. So the teaching on righteousness is so important. Then ධර්මිෂ්ඨකම ගැන again we may තාමත්ම වැදගත්. The teaching on righteousness affects so many areas. One area is your prayer life. ධර්මිෂ්ඨකම ගැන again we may ජීවිතේ නොයෙකුත් අංශ වලට බලපෑම ඇති කරන එකක් තමයි ඔබගේ ආඥා ජීවිතය. Let's look at some scriptures. James chapter 5 verse 16. අපි බලමු යාකෝබ් 5 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය. And it says, confess your faults to one another and pray for one another that you may be healed. එබැවින් නුඹලාගේ වරද එකිනෙකනාට කියාදී සුව ලබන පිණිස එකිනෙකනා උදෙසා යාඥා කරපල්ලා. I won't try to explain to it, although I'm tempted to speak on that, but I'll hold my then the next B part is what I want to speak. දෙවෙනි කොටස ගැන තමයි අපි කතා කරන්නට යන්නේ. It says the effectual fervent prayer of a righteous man availeth much. ධර්මිෂ්ඨ මිනිසෙක් ඔප්පු කරන කන්නලව්ව කරන කොටගෙන මහත් දේ ඉෂ්ට වෙයි. Let's say read it again. The effectual fervent prayer of a righteous man, not any man, availeth much. ධර්මිෂ්ඨ මිනිසෙක් ඔප්පු කරන්නා වූ කන්නලව්ව කරන කොටගෙන මහත් දේ ඉෂ්ට වෙයි. This person, he produces results. මෙසේ යාඥා කරන මිනිසයා ඒ ප්‍රතිඵල නිපදවනවා. There is tremendous power available. මහත් දේ ඉෂ්ට වෙනවා මහත් බලයක් නිපද වෙනවා කියලා මේ ස්ථානයේ කියනවා. So he's speaking about effective fervent prayer of a righteous man. ඒ බලපෑමක් ඇති කරන්නා වූ වීරිය කරමින් කරන්නා වූ යාඥාව ධර්මිෂ්ඨයෙකුගේ. So it says it is a righteous man. මේ ස්ථානයේ කියන ධර්මිෂ්ඨ මිනිසෙක් කරන්නා වූ යාඥාව කියලා. If you want to see answers in your prayer life. ඉතින් ඔබගේ යාඥා ජීවිතයේ ඔබට පිළිතුරු දකින්නට අවශ්‍ය නම්. You know this is the recipe for it. මේක තමයි ඒ වට්ටෝරුව ඔබ පාවිච්චි කළ යුතු. You know many people today don't believe that God answers prayers. බොහෝ මිනිසයන් අද දවසේ විශ්වාස කරන්නේ නැහැ දෙවියන් වහන්සේ යාඥා වලට පිළිතුරු දෙනවා කියලා. You know a lot of people pray but they do not expect answers. බොහෝ මිනිසයන් යාඥා කරනවා නමුත් ඒ පිළිතුරක් අපේක්ෂා කරන්නේ නැහැ. You know some people don't believe that God will answer prayer so they don't pray or their prayers are not effective. සමහර මිනිසයන් විශ්වාස නොකරන නිසා ඒ යාඥා වලට පිළිතුරු ලැබෙන්නේ නැහැ කියලා ඔවුන් යාඥා කරන්නේත් නැහැ. සමහර අය යාඥා කරත් ඒ යාඥාවෙ කිසි බලපෑමක් නැහැ. Oh they will tell others pray for me pray for me pray for me. ඊට පස්සේ මෙවැනි පුද්ගලයන් කියනවා තවත් අයට අනේ මට යාඥා කරන්න කියලා. So they go around collecting prayers. They are prayer collectors. ඔවුන් ඉතින් වටේ ඇවිදිනවා යාඥා එකතු කරමින්. So they think if more people pray for them that they will have some answers. ඔවුන් හිතනවා වැඩි දෙනෙක් මම ගැන යාඥා කරොත් මට පිළිතුරු ලැබෙයි කියලා. Now I am not against asking people to pray for you. මම මේ යාඥා ඉල්ලගන්න ලබා ගන්න එක ගැන විරුද්ධව නෙමෙයි කතා කරන්නේ. But I want to teach you how you can pray and get answers. නමුත් මම ඔබට උගන්වන්නට කැමතියි ඔබම යාඥා කළා ඔබටම පිළිතුරු ලබා ගන්න කොහොමද කියලා. You know, why do people say pray for me? ඇයි මිනිසයන් කියන්නේ මට යාඥා කරන්න කියලා? Because they think the other person is more righteous than me. මන්ද ඔවුන් හිතනවා ඒ අනිත් කෙනා ඔහුට වඩා ධර්මිෂ්ඨයි කියලා. Pray a pastor pray a powerful prayer for me. Pastor මට බලවත් යාඥාවක් කරන්න කියලා කියනවා. There are no powerful prayers. ඒ බලවත් යාඥාවල් කියලා දේවල් නැහැ. We have a powerful God who answers prayers. අපිට බලවත් දෙවි කෙනෙක් ඉන්නවා යාඥාවල් වලට පිළිතුරු දෙන්නා. Hallelujah. Hallelujah. But he says a righteous man. නමුත් මේ ස්ථානයේ කියන ධර්මිෂ්ඨ මිනිසයා. So it's so important for us to understand who is this righteous man. ඉතින් අපි ඒ තේරුම් ගන්න එක ඉතාමත්ම වැදගත් කවුද මේ ධර්මිෂ්ඨයා කියලා. You know, what is righteousness in the eyes of God? මොකද්ද දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ ධර්මිෂ්ඨකම කියලා කියන්නේ? Because we all will feel inadequate. මන්ද අපි හැමෝටම අපි ඒ වැරදි කියලා හිතන අවස්ථාවල් තියෙනවා. Especially when you go to pray for others. විශේෂයෙන්ම අන් අය උදෙසා යාඥා කරන්න යන විට. Especially when you pray for yourself the devil will come and say God will not answer your prayer. Look at you. shame on you. Your life is so, has so many faults. විශේෂයෙන්ම ඔබ දිසා යාඥා කරන මොහොතේදී යක්ෂ ඔබේ කනට කොඳුරයි බලන්න ඔබ යාඥා කරන මේ යාඥාවට පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඔබ මොන වගේ කෙනෙක්ද මෙහෙමයි මෙහෙමයි කියලා ඔබේ වැරදි පෙන්වන්නට උත්සාහ කරනවා. Or he will put people around you telling you, you know, you are so bad, you are horrible. You know, that's why God doesn't answer your prayers. එහෙමත් නැත්නම් ඔබ අවටින්නව මිනිසයන් පාවිච්චි කරයි ඔබට විරුද්ධව කතා කරන්නට මේ යාඥාවට පිළිතුරු ඔබට ලැබෙන්නේ නැහැ. ඔබ මේ වගේ පුද්ගලයෙක් නිසා. You know, one of the biggest problems of Christians is the condemnation. Passions as we are, and he prayed earnestly that it might not rain, and it rained not on the earth by the space of 3.5 years. Eliya apa samana gati ati manushyekwa sitiya numut wasi nosina pinisa hun unandu kamen yaaknya kaleya evita tun avurudu samasak ratata wasi novasseya. Next verse, ilanga padaya. It says, and he prayed again, and the heaven gave rain, and the earth brought forth her fruit. Oh, nevata yaaknya kaleya evita ahasin wasi wasa polave pala hata gatteya. Can you go back to the previous verse? Api yamu kalin padayata. Now the Bible, the Holy Spirit is bringing Elijah as an example of a righteous man. Shudatmanan wahanse Eliyawa pennum karana me sthane dharmishta manushyek hatiyata. So who was Elijah? Kawuda Eliya kiyanne? First of all, Bible says he was like just like us, subject to passions. Bible pansana Eliya apaha samana gati eti manushyekwa sitiya. So many times when we think of a righteous man, ධර්මිෂ්ඨ මිනිසෙක් ගැන අපි සිතන විට we think, you know, this righteous man is, you know, his face is shining. අපි හිතනවා මේ ධර්මිෂ්ඨ මිනිසයාගේ මූණ බැබලෙනවා ඇති කියලා. And he has some different kind of clothes. ඒ අමුතු જાති ඇඳුම් අඳිනවා ඇති. Like Pastor Roshan wearing a suit and coming. ඒ Pastor Roshan ඒ සූට් එකක් ඇඳහම වගේ. Hey, I'm not wearing a suit today. Hallelujah. I'm free. Hallelujah. Amen. Hallelujah. Then you think this righteous man is always fasting and praying, fasting and praying. ඔබ හිතනවා මේ ධර්මිෂ්ඨ මිනිසයා නිරන්තරයෙන් නිරහාරව යාඥා කරනවා කියලා. He's always praying on his knees. His knees are all, you know, with marks. නිරන්තරයෙන් දන ගහමින් යාඥා කරපු නිසා ඒ දන හිස්වර පහරවල් තිබෙනවා. So you're looking at people's knees to see whether this man is a righteous man or not. දානිස් දිහා බලන මේ මිනිසයා ධර්මිෂ්ඨ මිනිසෙක්ද කියලා අඳුන ගන්නට. And with him, when he walks, he's walking, you know, two inches above the earth. ඇවිදිනකොට පොළවෙන් අඩි දෙකක් විතර උඩින් ඇවිදින්න ඕනේ. Hallelujah. So we have this concept of righteousness in our minds, you know, which is not according to the Bible. අපේ මනසේ ධර්මිෂ්ඨකම ගැන ඇඳිලා තිබෙනා උපින්තූරය දේ වචනයට එකඟ නැහැ. Look at Elijah. බලන්න එලියා දිහා. The Bible says he was just like us. He had passions. He had weaknesses in him. අපිට සමානව ගති පැවතුම් ඇති සාමාන්‍ය මිනිසෙක් ලෙස ඔහු ජීවත් වුණා. So being righteousness is not sinlessness. ධර්මිෂ්ඨව සිටිනවා කියලා කියන්නේ පාපේ නොමැතිව සිටිනවා කියන එක නෙවෙයි. Let me repeat that. Being righteous is not sinlessness. ධර්මිෂ්ඨව සිටිනවා කියලා කියන්නේ පාප රහිත කියන එක නෙවෙයි. It is something that God has imputed into the spirit of man. දෙවියන් වහන්සේම මිනිසයාගේ ආත්මයට ඒ තබා ඇති දෙයක්. When you look at Elijah, if you look at 1 Kings chapter 19 verse 14, we see that Rajavali 19:14. Let me give you a little bit background story. You know, Elijah was a very zealous man for God. Eliya deviyan wahanse kerhi ithamatma e aasha karapu manushe jwalitawa hitupu manushe. At one time he fought against the prophets of Baal. ඒ බාල් ගේ ප්‍රොපේතයන්ට විරුද්ධව එක වෙලාවකදී ඔහු සටන් කරා. And he called the fire from God. ඒ දෙවියන් වහන්සේට යාඥා කරලා ඒ අහසින් ගින්දර ගෙනාවා. But there was another time he was very discouraged. තවත් ස්ථානයක ඔහු ඉතාමත්ම අධෛර්යමත් වී සිටපු තැනක් තිබුණා. When Jezebel the queen sent a word of threatening letter. ඒ Jezebel රජින ඒ ඔහුට ඒ he said I will come after you and I will kill you. ඔහුට ලියුමක් එවුව තර්ජනය කරමින් මම ඇවිල්ලා ඔබට විරුද්ධව ඇවිල්ලා ඔබව මරන්නට යනවා කියලා. This was a woman. මේ කාන්තාවක් මෙසේ කරේ. And this mighty man of God, he got scared. මේ දෙවියන් වහන්සේගේ බලවන්තයා බය වුණා. You know, women have a ability to scare men. කාන්තා It's scriptural. කාන්තාවන්ට හැකියාවන් තිබුණ පුරුෂයන් බය කරගන්න. So this man who was a prophet of God, who fought the mighty army of different armies, he's running away from this woman called Jezebel. මේ දෙවියන් වහන්සේගේ බලවත් වූ ප්‍රපේතවරයා ඒ බොහෝ ඒ සටන් කාමියෙක් ලෙස සිටපු කෙනා මේ කාන්තාවකට බය පැන දුවනවා. Not only that, he's now discouraged. He wants to commit suicide. ඒ විතරක් නෙමෙයි අධෛර්යමත් වෙලා දැන් දිවි නසා ගන්නට උත්සාහ කරනවා. Hallelujah. Hallelujah. And this is the man the Bible says was a righteous man. මේ මිනිස්යා තමයි බයිබලයේ මේ ස්ථානයේ සඳහන් කරන්නේ ධර්මිෂ්ඨ වූ මිනිසෙක් කියලා. And God goes to Elijah and asks, "What's wrong with you?" දෙවියන් වහන්සේ එලියට කතා කරලා අහනවා මොකද්ද ඔබට වෙලා තියෙන්නේ? He said, "I have been very jealous for the Lord God of hosts because the children of Israel forsaken that thrown down the altar slain so on and so forth. And now they are seeking my life to take it away. Mama senawal deven swamin wahanse udesa boho jolitawa sitiye me kumakha inda israel putre obage giusuma athara obage pujasana kada dama obage propetarun kaduen meruwoya ithuruwa sitinne mama pamanakya mage pranayat nathi karanta ohu soyti kiweya. So this man got so scared. Me manushya metanam bayata patuna. He was fearful. බයදුකමෙන් සිටියා. He was discouraged. අධෛර්යමත් වුණා. Hallelujah. Hallelujah. So Elijah was not a perfect man. ඉතින් එලියා සම්පූර්ණ වූ මිනිසෙක් ව සිටියේ නැහැ. Verse 18. 18 වෙන පදේ අපි බැලුවොත් There was another weakness in him. තවත් ඔහුගේ දුර්වලකමක් පෙන්වා දෙනවා. He said at that point he said I was the only man. I am the only prophet in Israel. මෙසානේ කියනවා ඊශ්‍රායෙල් හි ඉතුරු වෙච්ච එකම ප්‍රපේතවරයා මමයි කියලා. That were earlier verse he said that I am the only one who was zealous for God. මේ 14 වෙනි පදයේ එසේ සඳහන් වුණා. So he was self righteous. ඔහු ඒ තම ධර්මිෂ්ඨකම ගැන කතා කරා. You know when you are self righteous you think you are the only one doing it. ඔබ තම ධර්මිෂ්ඨකම ගැන සිතනවා නම් ඔබ හිතනවා මම විතරයි මේ දේ කරන්නේ කියලා. You know all the others are not doing I'm the only one I'm the man. අනිත් කවුරුත් කරන්නේ නැහැ කරන්න බෑ මම තමයි කරන එකනා මම තමයි මේ මිනිසයා කියලා. And the Lord corrects him in verse he says the Lord says no there yet the Lord says I have left 7000 in Israel. All the knees which are not bowed to Baal, every mouth which has not kissed him. දහාට වෙන පදේ කියන එසේ වූවත් බාල්ට නොනැමු දනද ඔහු නොසින් බව වූ මොකද ඇති සියල්ලන් වන සත් දහසක් දෙනෙක් ඊශ්‍රායෙල් වුන් අතරෙහි ඉතුරු කරගන්නේ මේ ඔහුට කීසේක. Here was Israel thinking he was the only man. He was the only one zealous for God. But God says, no, there is more. Not 7, not 70, not 700. 7000 others are there who are like you. Mestane Eliya vanivaradi karamin deviyan wahanse ohuta pavasanawa Eliya hituwa ohu vitarai kiyala ohu kiyana nae oba vitarak nemei 7ak nemei 700ak nemei 7000ak senaka sitinawa oba wagema. Hallelujah. Hallelujah. There are many pastors, many churches in Sri Lanka today, all over Sri Lanka. Boho sabha palakawaru boho sabhavan thibena me mulu Lanka deshe. We are not the only church in Sri Lanka. Me sabha me mulu deshe thibena ekama sabhawa ape sabhawa nove. Thank God, God knows the people who are serving this country, serving the Lord. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ දන්නවා මේ දේශයේ උන්වහන්සේට සේවය කරන්න ඕ බලවත් දායකයන්. But what I want to say is the Bible takes Elijah as the example of a righteous man. නමුත් මේ ස්ථානයේ මම ඔබට පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ උදාහරණයක් ලෙස ඒ එලියාව තමයි ගන්නේ ධර්මිෂ්ඨ මිනිසෙකුට. But yet he was just like us. ඒ වුණාට මොහු අපි වගේම තවත් මිනිසෙක්ව සිටියා. So the righteousness is not about being right all the time in your actions. ධර්මිෂ්ඨකම ඇවිල්ලා ඔබගේ ක්‍රියාවල් වලින් නිරන්තරයෙන් නිවැරදිව සිටීම නොවේ. It is about a position that God has put you in. It is a nature that God has given you. දෙවියන් වහන්සේ ඔබව තබා ඇති ස්ථානයක් එමත් නැත්නම් උන් වහන්සේ ඔබ තුල දමා ඇති ස්වභාවයක් ගැනයි මේ කතා කරන්නේ. When you receive Jesus Christ as your Lord and Savior. ඔබගේ ස්වාමීන් වහන්සේ ලෙස යේසුස් වහන්සේ ඔබගේ ජීවිතයට පිළිගත්තහම Your old nature died in Christ. ඔබගේ පරණ ස්වභාවය ක්‍රිස්තුස් වහන්සේ තුල මැරෙනු ලැබුවා. Your sin nature was crucified with Christ. ඔබගේ පාප ස්වභාවය යේසුස් වහන්සේත් සමග කුරුසිපත් කරනු ලැබුවා. That nature died. ඒ ස්වභාවය මැරුණා. And you were given a brand new nature. දැන් ඔබට අලුත්ම ස්වභාවයක් දුන්නා. And that nature is the same nature of God. ඒ ස්වභාවය ඇවිල්ලා දෙවියන් වහන්සේගේම ස්වභාවයයි. So you are called righteous by God. ඉතින් ඒක නිසා දෙවියන් වහන්සේ ඔබව ධර්මිෂ්ඨයි කියලා කතා කරනවා. You may not feel anything different. ඔබට කිසිම වෙනසක් දැනෙන්නට නොපුළුවන්. That is how God sees you. නමුත් දෙවියන් වහන්සේ ඔබව දකින්නේ මෙන්න මේ ආකාරයටයි. And that righteousness is now so powerful that you can stand before the righteous God and you are righteous in his eyes. Hallelujah. ධර්මිෂ්ඨකම එතරම් බලවත් ඒ ධර්මිෂ්ඨ වූ දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබට නිසැකව සිට ගන්නට පුළුවන් හැකියාව තිබෙනවා. ඒ දෙවියන් වහන්සේ ඔබව ධර්මිෂ්ඨව දකිනවා. You can stand before God without inferiority. දෙවියන් වහන්සේ ඉදිරියේ කිසිම දුර්වලකමක් නොමැතිව හිට ගන්නට පුළුවන්. කිසිම අඩුකමක් නැතුව you can stand before God without condemnation. දෙවියන් වහන්සේ ඉදිරියේ කිසිම දෝෂාරෝපණයක් නොමැතිව සිට ගන්නට පුළුවන්. You can stand before God without guilt. කිසිම ඒ වරදකාරීත්වයක් නොමැතිව ඔබට සිට ගන්නට පුළුවන්. Hallelujah. Hallelujah. Is it being a pastor for many years I know when people have done something wrong. සභාපාලකයෙක් ලෙස මම දන්නවා සමහර මිනිස්යන් ඒ වැරදි කරාම even when they see me they avoid me. මාව දැක්කහමත් මාව මග හැරලා යනවා. No, I'm not God. I'm just their pastor. මම දෙවියන් වහන්සේ නෙමෙයි මම ඔවුන්ගේ සභාපාලකයෙක් විතරයි. But yet, there's something in people when they see me if they know there's something wrong and they know I know that right because they think I know even though I don't know right they slowly they move from the other side and go. ඒ මිනිසයන් තුල යම් දෙයක් තිබෙනවා ඔවුන් මාව දැක්කහම ඒ මග ඇරලා යනවා මන්ද ඔවුන් දන්නවා ඔවුන් වරදක් කරලා තිබෙනවා කියලා සහ ඔවුන් හිතනවා පාස්ටර්ත් මේක ගැන දන්නවා සමහරට පාස්ටර් දන්නේත් නැහැ උනාට ඔවුන් හිතනවා පාස්ටර් දන්නවා කියලා. And this is the same with God. මේ දෙවියන් වහන්සේත් සමගත් මේ වගේ. So that is why people stop praying. They stop coming to church. ඒක නිසායි මිනිසයන් ආඥා කිරීම නතර කරන්නේ සභාවට පැමිණීම නතර කරන්නේ. Because they feel I'm not good enough. ඔවුන් හිතනවා මම යහපත් නැහැ. So I cannot come to church. I cannot stand before God. මට දෙවියන් වහන්සේ ඉදිරියේ සිට ගන්නට බෑ. But when God looks at you, he doesn't look how good or bad you are. He sees Jesus when you stand before him. Hallelujah. නමුත් දෙවියන් වහන්සේ ඔබ දෙස බැලුවාම ඔබ කොතරම් හොඳද කොතරම් නරකද කියන එක නෙමෙයි උන්වහන්සේ දකින්නේ. උන්වහන්සේ යේසුස් වහන්සේවයි දකින්නේ. Hallelujah. You are covered with the righteousness of Jesus. යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකමින් ඔබව වසාගෙන තිබෙනවා. This is so powerful. මේක ඉතාමත්ම බලවත්. You no longer stand in your own righteousness now. ඔබ කවදරට තම ධර්මිෂ්ඨකමින් ඔබගේම ධර්මිෂ්ඨකම මත නොවේ සිටගෙන ඉන්නේ. God is not interested in your righteousness anymore. දෙවියන් වහන්සේ ඔබගේ ධර්මිෂ්ඨකම ගැන ඒ බලාගෙන සිටින්නේ නැහැ. You are now the righteousness of God in Christ Jesus. ඔබ දැන් ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමයි. So in the eyes of God, God sees you as righteous as his son Jesus is, even though you have not done righteous acts. ඉතින් දෙවියන් වහන්සේ ඔබව දකින්නේ ක්‍රිස්තුස් වහන්සේ ධර්මිෂ්ඨව සිටියා ඒ ධර්මිෂ්ඨකම තමයි ඔබ තුල දකින්නේ ඔබ ධර්මිෂ්ඨ ක්‍රියාවන් නොකර තිබුණත්. So this is why we call Christianity is a miracle. ඒක නිසා අපි කියන්නේ කිතුණු භාවය විලා හාස්කමක් කියලා. When you become a child of God, something happens in you. You become a new creation. This is the miracle of God. ඔබ දේව දරුවෙක් වුණාම යම් දෙයක් ඔබ ඇතුළාන්තයෙන්ම සිදුවෙනවා යම් වෙනසක් සිදුවෙනවා. You are not joining another religion. ඔබ තවත් ආගමකට බැඳෙනවා නොවේ. God has made you a brand new person inside your spirit. දෙවියන් වහන්සේ ඔබගේ ආත්මයෙන් ඔබව අලුත්ම පුද්ගලයෙක් බවට පත් කර තිබෙනවා. And I always say your spirit is your real you. මම නිරන්තරයෙන්ම කියනවා ඔබගේ ආත්මය තමයි ඔබගේ සැබෑ ඔබ. Man is a spirit. මානුෂ්‍ය ආත්මය. Hallelujah. Hallelujah. He lives in a body and he has a soul. ශරීරයක් තුල ජීවත් වෙනවා ඔහුට ප්‍රාණයක් තිබෙනවා. Now you got to now understand this. දැන් ඔබ මේක තේරුම් ගත යුතුයි. If you have not understood this. ඔබ මේ දේ තේරුම් අරගෙන නැත්නම් you will live like the same old person. ඔබ ඒ පරණ මිනිස් ආකාරයටම ජීවත් වෙයි. You will think, you know, I'm no good. I'm a sinner. ඔබ හිතයි මම යහපත් නැහැ. මම පාපිෂ්ඨයි. And I don't have the standard of God. Mata deviyan wahanse idiriye innata puluwan. I'm not like Pastor Roshan. Mama Pastor Roshan wage nevey. I'm not like my cell leader. Mama mage saila nayakaya wage nevey. You start comparing. Oba ita passe sasandanna patan gannawa. And you go down and down and down. Ese karana vita oba e palle hata bahinnata yanawa. But the Bible says you are the righteousness of God. Namuth Bible e pavasenawa oba deviyan wahanse ke. I am the righteousness of God. Oba kiyanna mama deviyan wahanse ke. I am the righteousness of God. Mama deviyan wahansege dharmishthakamai. Hallelujah. Hallelujah. And when he rose from the dead. E marane navatha nagitina vita you were declared righteous. Oba dharmishtha bavata prakasha karunu labuwa. You were justified. Obawa e nidos karunu labuwa. The word justified means just as you have never sinned. E nidos karunu labuwa kiyanne kisi davasaka paapayak nokala bavata prakasha karunu labanawa. You have been acquitted. The judge has declared you not guilty. Vinishakarya kiyala tibenawa obage kisima waradak naha oba nidahas bawa. Let's look at one more scripture before we close. Tawat padayak api balannata yanawa. This is the big scripture. Meka vishala Bible padayak. This is the big one. Meka ita vishala ekak. If you understand this. Oba me de therum gattoti. You'll be able to do big things for God. Obata deviyan wahanse udesa vishala dewal karannata hakive. Romans 5:17. Roma passuni parichchede 17 wana padaya. Romans 5:17. Roma passuni parichchede 17 wana padaya. For if by one man's offense, this is speaking about Adam. මක්නිසාද එක්කෙනාගේ වරද නිසා මේ ස්ථානයේ කතා කරන්නේ ආදම් ගැන Death reigned by one man. ඒ එක්කෙනා කරනකොටගෙන මරණය රජකම් කළේ වීනම්. When Adam sinned, the whole world sin entered the whole human race. ආදම් ඒ අකීකරු වෙලා ඒ පාපය කරාම මුළු ලෝකයම ඒ අකීකරුකමට ඒ පාපයට ඇතුල් වුණා. And because of that death reigned. ඒක නිසා මරණය රජකම් කරන්න පටන් ගත්තා. When you say death reigned, it is a condition of life. It is a quality of life. මරණය රජකම් කළා කියලා කිව්වහම ඒ රජකම් කළා කියන එකෙන් තේරුම් වෙන්නේ ඒ ජීවනයේ එක ගුණාත්මක භාවයක් ගැනයි. All human being started to live a life below God's expectation. මුළු මානුෂ ජාතියම ඒ දෙවියන් වහන්සේගේ සැලසුමට වඩා පහලින් ජීවත් වෙන්නට පටන් ගත්තා. If you look at the world you can see that today. ලෝකයේ දිහා බැලුවොත් ඔබට පේනවා මේ දේ. Death is reigning in the world today. මරණය රජකම් කරන මුළු ලෝකයේ පුරාවටම. Sickness is reigning today. රෝගය රජකම් කරනවා. Poverty is reigning today. දුගීකම රජකම් කරනවා. Failure is reigning today. පරාජිතභාවය රජකම් කරනවා. No, everything bad is reigning. හැම අයහපතක්ම අපි දකිනව රජකම් කරන ආකාරය. You open any hospital, there are enough people to come to hospital. Oh nam roholakata oba giyothin one taram manushyan sitinawa rogiwa. Hallelujah. See, all the bad things are rampant. We can see it everywhere. Ayahapata e wedi wemin pavatinu api dakina me loke purawata. And that started with Adam. Eka patan gatte Adam gen. Now the Bible says if death reigned by one, much more, say everyone, say much more. Tawat wedi bada ita wada. Just when Adam sinned, when Adam did something, the consequence of what Adam did was so bad. Adam yam deyak karapu nisa eke prativipake ithamatma ayahapatuna. But now it says by one man Jesus. Namuth me sthane kiyana ekkenavu Jesus Christus wahanse karanakotagena. How much more they which receive abundance of grace and the gift of righteousness shall reign in life by one Jesus. කරුණාවේද ධර්මිෂ්ඨකමද දීමනාවේද බහුලත්වයේ ලබන අය ඊට වඩා ජීවනයේහි රජකම් කරන්නෝය. If death reigned through Adam, now through Jesus Christ people are reigning in life much more than before. Hallelujah. Adam tule marane rajakam kala namu den Jesus wahanse karana kotagena jeevana eeta wada rajakam karana kela me sthane kiyenawa. This is what happens when somebody receives Jesus Christ into his life. Meka thamai siduwene Jesus wahanseva tamange jeevithera manushyek athul karagaththama. Something happens to him. He begins, instead of death, life begins to come to that person. Yam deyak siduwenawa huthule e marane wenuwata jeevane paminena ohuge jeevi And the Bible speaks two things. Bible me sthane karana deka gana katha karanawa. First is receiving abundance of grace. Karunave bahulatwe labana aya. Anugrahaya tan hari wacana. Anugrahaye bahulatwe labana. I'm not going to explain that. It is about grace, receiving grace. E anugrahaya labima gana me sthane katha karanne eka wedi durata visvasa karanne naha. You know, God gives grace, but we have to receive it ourselves. Deviyan wahanse anugrahaya denawa namuth api thamai anugrahaye dennawa anugrahaya labiyayu. යුත්තේ. And that grace is abundant. There's no limit to that grace. ඒ අනුග්‍රහයට කිසිම සීමාවක් නැහැ බහුලත්වයෙන් තිබෙනවා. We are to take advantage of that grace. අපි ඒ අනුග්‍රහයෙන් වාසිය ගන්නට අවශ්‍යයි. Grace is the ability of God working in my life. අනුග්‍රහය ඇවිල්ලා දෙවියන් වහන්සේගේ හැකියාව මා තුළ ක්‍රියා කිරීමයි. That is another big subject. We'll handle it later on. ඒක තවත් විශාල ඒ මාතෘකාවක් අපි පසුව ඒක ගැන කතා කරන්න යනවා. And of the gift of righteousness and of the gift of righteousness ධර්මිෂ්ඨකම නැමැති දීමනාවේද hallelujah hallelujah so it says the gift of righteousness මෙස්ථානයේ කියන ධර්මිෂ්ඨකම නැමැති දීමනාව so the nature of righteousness you received was a gift of God hallelujah ඒ ධර්මිෂ්ඨකම ස්වභාවය ඔබ දීමනාවක් ලෙසයි ලැබුවේ you received it as a gift a free gift to you ඒක ඔබ ඒ නොමිලේ ඒ ත්‍යාගයක් ලෙස තමයි ලැබුවේ when somebody gives a gift he gives you not because you deserve it you don't have to pay for the gift it is something you receive free කවුරු හරි ඔබට තෑග්ගක් දෙන විට ඔබ ඒක ලබන්න සුදුසුම නිසා දෙනවා නොවෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඒ ගෙවන්නට අවශ්‍ය නැහැ. ඒ ත්‍යාගය ලබා ගන්නට ඔබට නොමිලේ තමයි දෙන්නේ. Hallelujah. Hallelujah. So when you receive Jesus Christ into your life. ඉතින් ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ජීවිතයට පිළිගත්තා. Number 1 you receive grace. ප්‍රථම දේ නම් ඔබ අනුග්‍රහය ලබනවා. Next is you receive the gift of righteousness. දෙවෙනි දේ නම් ධර්මිෂ්ඨකම නැමැති දීමනාව ලබනවා. For what purpose? මොකක්ද ඒක ලබන්න හේතුව? It's not just to feel good I'm the righteousness of God. නිකං යහපත් හැඟීමක් ඇති වෙනට මේ මම දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම. Hallelujah. ජීවනයේ රජකම් කරන පිණිසයි. To reign in life. ජීවනයේ රජකම් කරන පිණිසයි. To be a king in life. ජීවිතේ රජෙක් වෙන්නටයි. Hallelujah. Hallelujah. To be kings. Hallelujah. රජවරු වන්නටයි. You know what do kings do මොනවද රජවරු කරන්නේ kings speak hallelujah රජවරු කතා කරනවා when they speak things happen ඕන් කතා කරනකොට දේවල් සිදු වෙනවා they don't work a lot kings don't work a lot ඕන් ගොඩක් වෙහෙස වෙවි වැඩ කරන්නේ නැහැ hallelujah hallelujah they speak and things happen ඕන් කතා කරන විට දේවල් සිදු වෙනවා when they declare things happen ඕන් ප්‍රකාශ කරන විට දේවල් සිදු වෙනවා when they decree things change ඕන් අණ කරනකොට දේවල් වෙනස් වෙනවා hallelujah hallelujah this is why we are called to be kings on this earth මේක නිසා අපි ඔකැඳවත් තිබෙන්නේ මේ පොළවේ රජවරු වන්නට through the righteousness of God දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම තුල hallelujah hallelujah so if you understand this righteousness ඉතින් ඔබ තේරුම් ගත්ත නම් අද දවසේ මේ ධර්මිෂ්ඨකම කියන්නේ you start to become like a king ඔබ රජෙක් වගේ සිටින්නට යනවා even your prayer language ඔබගේ යාඥා භාෂාව පවා you know many christians their prayer language is like beggars සමහර බොහෝ කිතුනුවන්ගේ යාඥා භාෂාව වෙන්නේ god give me this oh god අනේ දෙවියනේ මට මේක දෙන්න කියලා. Oh God, they keep on asking like beggars. හරියට හිඟන්න වගේ දෙවියන් වහන්සේගෙන් ඉල්ලමින් සිටිනවා. But the moment you understand that you are the righteousness of God. නමුත් ඔබ තේරුම් ගත්ත පමණින් ඔබ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම බව. You go before God. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා. And say God, thank you. ඔබ ස්තුති කරනවා දෙවියන් වහන්සේට. That you have given me all things that I need. ඔබ මට සියල්ල දී හැමාර නිසා. Hallelujah. Hallelujah. I receive it now in Jesus name. මම දැන් යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ දේ ලබා ගන්නවා. Hallelujah. I'm healed by the stripes of Jesus. යේසුස් වහන්සේගේ කසපහර වලින් මම සුවයි. Your prayer changes. ඔබගේ යාඥාව වෙනස් වෙනවා. Hallelujah. You don't pray like the religious people. ඔබ ආගමික මිනිසෙක් කරනවා වගේ යාඥාවල් නෙවෙයි කරන්නේ. The Bible says the religious people the people think if they speak a lot of words then that's a good prayer. Bible පවසන අය ආගමික මිනිසයන් සිතනවා ගොඩාක් වචන කතා කරොතින් ඒක යහපත් යාඥාවක් කියලා. The tone of their voice, father. ඔබ කතා කරන tone if you change your voice and speak to God then God will hear your prayer. ඔබගේ කටහඬ වෙනස් කරලා දෙවියන් වහන්සේට කතා කරොත් එතකොට ඔබගේ හඬ අසන when I was a young boy I notice all these fathers have a different kind of voice when they speak is one voice in the church is a different voice mama therum gatte deyak thamai mage thaunna kale mama dakka boho e පූජකවරු කතා කරන විට ඔවුන් කටහඬවල් දෙකක් තියෙනවා I hope I am not like that by the way මම හිතනවා මම එහෙම නැහැ කියලා Hallelujah Amen it's not your voice it's not the number of words you speak ඔබගේ කටහඬවත් ඔබ පාවිච්චි කරන ඒ වචන ප්‍රමාණයවත් නෙමෙයි වැදගත් It's about who you are ඔබ කවුද කියන එකයි වැදගත් Hallelujah Hallelujah When you know who you are ඔබ කවුද කියලා දැනගත්තාම You can reign in life ඔබට පුළුවන් ජීවනයේ රජකම් කරන්න See, this reign is not when you go to heaven මේ ඇවිල්ලා ඒ ස්වර්ගයට ගියාට පස්සේ නෙමෙයි මේ දේ සිදු වෙන්නේ. You know, this verse is not when you go to heaven. ඔබ ස්වර්ගයට ගියාම නෙවෙයි මේ දේ සිදු වෙන්නේ. You know, some people when they see this big verse, they say yes, yes, this is when we go to heaven. මේ වචනේ දැක්කහම සමහර අය කියනවා ඔව් ඔව් මේ ස්වර්ගයට ගියාම තමයි මේක වෙන්නේ කියලා. In heaven we don't have to reign. ස්වර්ගයේ අපිට රජකම් කරන්නට අවශ්‍ය නැහැ. Jesus Christ is reigning already there. යේසුස් වහන්සේ දැනටමත් රජකම් කරනවා ඉතින්. In this world the devil is playing some tricks. We have to reign over the devil here. මේ පොළවේ යක්ෂයා උපාය මාර්ගයන් දමා තිබෙනවා. අපි ඒක නිසා උට විරුද්ධව රජකම් කරන්නට අවශ්‍යයි. God wants us to take charge here on this earth. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි ආධිපත්‍ය ගැනීමයි මේ පොළවේ. Sickness in heaven to reign over sickness. ඉතින් ඒ ස්වර්ගයේ කිසිම රෝගයක් නැහැ රජකම් කරන්න රෝගී කෝප. But here we have to learn to reign over sickness. නමුත් මේ ස්ථානේ පොළවේ අපි ඉගෙන ගත යුතුයි ඒ රෝගයට විරුද්ධ රජකම් කරන්න. Here we have to learn how to reign over poverty. කොහොමද දුගීකමට විරුද්ධ රජකම් කරන්නේ? Here we have to learn how to have victories in different situations. කොහොමද එක එක වාතාවරණයන් තුල අපි ජය ගන්න කියන එක? And that comes through understanding righteousness. ඒක පැමිණෙන්නේ අපි ධර්මිෂ්ඨකම තේරුම් ගත්තාමයි. Having a consciousness vinyane. So when you think righteousness, ඔබ ධර්මිෂ්ඨකම සිතුවහම you will reign in righteousness. ඔබ ධර්මිෂ්ඨකම තුල රජකම් කරනවා. You will reign in life. ඔබ ජීවිතේ රජකම් කරනවා. But if you think you are poor, if you think you are sinner, you are sinner. නමුත් ඔබ දුප්පත් කියලා ඔබ සිතුවතින්, ඔබ පාපිෂ්ඨයෙක් කියලා ඔබ සිතුවතින්, then you become like that. එවිට ඔබ ඒ ආකාරයෙන්ම වෙන්නට යනවා. Just 2 minutes. විනාඩි දෙකක් අපි ගන්නට යනවා. So we see there is a position and a performance. අපි මේ ස්ථානයේ දකිනවා යම් තරාතිරමක් තිබෙනවා. සහ අපගේ තරාතිරමක තත්වයක් සහ අපේ ක්‍රියාකාරීත්වය. Performance is what we do. So we are righteous, but some our performance, our expression is not righteous. අපි ධර්මිෂ්ඨයි, අපේ ක්‍රියාකලාපයන් ගොඩක් වෙලාවට ධර්මිෂ්ඨ නැහැ. Have you noticed that? ඔබ මේක තේරුම් අරගෙන තිබෙනවද? Have you noticed that? ඔබ තේරුම් අරන් තිබෙනවද? Is that a big mystery? ඒක ලොකු මේ රහසක්ද? The Bible says I'm like Jesus Christ. බයිබලේ පවසනවා මම යේසුස් වහන්සේ වගේ. But everyone knows I'm not like Jesus Christ. නමුත් හැමෝම දන්නවා මම යේසුස් වහන්සේ වගේ නොවේ කියලා. So I want to show you. Let's say that top line there, black line there. This is the performer, our position. අපි හිතමු අර උඩ තියෙන කළු පාට ඉර ඇවිල්ලා අපේ තරාතිරම නැත්නම් තත්වය. That is our level of righteousness. The righteousness that God has put in us. දෙවියන් වහන්සේ අපතුල දමා ඇති ධර්මිෂ්ඨකමේ මට්ටම තත්වය ඒ කළු පාට ඉර කියලා හිතමු. That is the righteousness of Christ. Now I am righteous. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකමයි මම ඒක නිසා ධර්මිෂ්ඨයි. But my performance. මගේ ක්‍රියාකලාපයන්. Is that, let's say, down. අනිල අපි කියමු මේ යට තියෙන කළු පාට ඉර. It is some of you might say, how can I be the righteousness of Christ? You know, this morning also I said a lie. කොහොමද මම ධර්මිෂ්ඨ කෙනෙක් වෙන්නේ අද උදේත් මම බොරුවක් කියවන්නේ කියලා හිතන්න පුළුවන් ඔබට. Hallelujah. So how what do you do now? මොකද්ද දැන් ඔබ කරන්නේ? You are there. But actually God sees you there. ඔබ ඉන්නේ මේ ස්ථානයේ වුණත් දෙවියන් වහන්සේ ඔබව දකින්නේ අර ස්ථානයේ සිටින බවයි. So how what do you do now? ඉතින් මොකද්ද ඔබ දැන් කරන්නට අවශ්‍ය? Where do you have to focus? කොහෙටද ඔබගේ අවධානය යොමු කරගත යුත්තේ ඔබ? Where do you have to focus? Top one, hallelujah. Hallelujah. When you focus on the truth that is the word of God. දෙවියන් වහන්සේගේ සත්‍ය වූ ඒ දේව වචනය මත ඔබගේ අවධානය යොමු කරපුවාම What happens to you? මොකක්ද ඔබට සිදු වෙන්නේ? You will begin to go up. කෙමෙන් කෙමෙන් ඔබ ඉදිරියට ඉහළට යන්නට පටන් ගන්නවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. That is how you grow as a Christian. ඒ ආකාරයෙන් තමයි ඔබ කිතුණුවෙකු ලෙස වර්ධනය වන්නේ. Hallelujah. Hallelujah. You don't grow straight away 90 degrees. ඔබ මේ දාංශක 90ක් මේ එකපාරටම උඩට නගින්නේ නැහැ. That is why the teaching of God, the teaching that God brings, the meditation is so important. ඒක නිසා දෙවියන් වහන්සේ ගෙනෙන්නා වූ ඉගැන්වීම මෙනෙහි කිරීම ඉතාමත්ම වැදගත් වන්නේ. The more you see what God has done for you. දෙවියන් වහන්සේ ඔබ උදෙසා කරපු දේ ඔබ දකින්න දකින්න. The more you see who you are in Christ. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල කවුද කියන එක ඔබ දකින්න දකින්න. You cease to live here. ඔබ මේ යට ස්ථානයේ ජීවත් වීම ප්‍රතික්ෂේප කරන්න යනවා. This is too low. ඒක පහත වැඩි අපිට ජීවත් වෙන්න. Hallelujah. This is too low. මේක පහත වැඩි ජීවිතේ මට ජීවත් වෙන්න. You know, I have a brand new car. මට අලුත්ම කාර් එකක් තියෙනවා. See, So when I see a bicycle, bicycle yak dakkahama I don't feel sha niyama bicycle mata hitenne sha I don't feel like stopping the car and getting on a bicycle mata hitenne ha sha niyama bicycle yak man den car eken behala bicycle yanna one kiyala hitenne ha because that is too low for me man de eka mata pahat wedi den hallelujah hallelujah when you know the righteousness of god oba deviyan wahansege dharmishtakama handuna gaththahama you see sin like that oba paapaya dakinna yanne e aakarayata ai hallelujah you see weakness like that it's not for me oba durwalakama dakine aakarayata e de mata aithi naha hallelujah I must go in this car now hallelujah me car ekema yanna one kiyala I must enjoy this hallelujah meka bhukti vindinna one kiyala hitenawa the more you understand who god is done what god has done for you devi anwanse oba sakara athi de oba therum ganta you will walk forward and upwards oba idiriyatat ihalatat gaman karannata yanawa hallelujah I won't take any more time because the polar time is almost over now. Let's stand up hallelujah api negative sitimu thank you lord hallelujah everyone go to the polar hama kenekma e polata sahabhagi wenna we are closing the gates so that no one can get out hallelujah let's lift our hands api dath api osawamu Say I'm the righteousness of God. ඔබ කියන්නේ මම දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමයි. You know, I want you to take this teaching. මම කැමැති ඔබ මේ ඉගැන්වීම රැගෙන යන්න. And think differently. සහ ඔබ වෙනස් ආකාරයට සිතන්නට පටන් ගන්න. Think highly about you. ඔබ ගැන උසස් ආකාරයකින් ඔබ සිතන්න. The way God thinks about you. දෙවියන් වහන්සේ ඔබ ගැන සිතන ආකාරයට. Hallelujah. This is how God thinks about you. මෙන්න මේ ආකාරයට දෙවියන් වහන්සේ ඔබ ගැන සිතන්නේ. God doesn't think that you are bad. දෙවියන් වහන්සේ ඔබ අයහපත් කෙනෙක් කියලා සිතන්නේ නැහැ. God doesn't think you are useless. දෙවියන් වහන්සේ සිතන්නේ නැහැ ඔබ වැඩකට නැති කෙනෙක් කියලා. Hallelujah. Hallelujah. He thinks very highly of you. උන්වහන්සේ ඔබ ගැන ඉතා උසස්ව සිතනවා. That is why we must not think badly of others. ඒක නිසා අපි අන් අය ගැන වැරදියට ඒ සිතන්නට නරක. Hallelujah. Hallelujah. Shall we lift our hands to God? අපි අපේ දෑත් ඔසවමු. And tonight I command all condemnation to leave people. අද දවසේ මානුෂයන්ට තිබෙන සියලු දෝෂාරෝපණයන් වලින් නිදහස් වන පිණිස මම යාඥා කරනවා. I'm lifting in the Holy Spirit now. Is lifting that burden of condemnation. ශුද්ධාත්මෙන් වහන්සේ දෝෂාරෝපණේ බර ඔබගෙන් උසලනවා මේ වෙලාවේදී. Hallelujah. Hallelujah. Just lift up your hands and say, Lord, thank you, I'm accepted. ඔබගේ දෑත්